Venerable members of the Mahasangha, friends in the Dhamma, dear children, you know we are doing a very special meritorious act, Dana, or generosity. You know, according to our teacher, the Buddha's message, we practice three meritorious deeds. One is Dana, or generosity. The second one is Sila, or virtue. And the third one is meditation, mental culture, loving kindness meditation. We are practicing here these three meritorious deeds. Why do we need to do these activities? For our happiness. You know, we do everything for our happiness. When we offer something to others, when we share something with others, our mind is so pure and calm. That is why we practice generosity. And also we practice sila, or virtue, discipline in our speech and behavior. That is also one of the meritorious activities. And also third one is mental culture, or meditation, metta bhavana. Okay? Here especially you show your gratitude. Especially your mom is doing these activities on behalf of your grandfather, yes, as a grateful daughter, your mother is conducting and doing this special meritorious act, offering dana to the Mahasangha, and also she hopes to share this merit with your grandfather and other relatives. The very first step of our spiritual life is that gratitude. Okay, we should be grateful. That is a very good quality. You all are grateful people. That is why you are conducting this activity. As the result of this practice, we do here three meritorious deeds. Dana, generosity, sila, virtue, and third one is meditation or loving kindness meditation. These are the three things that we do for our happiness. You know, in our day-to-day life, we do everything for our happiness. Not only we study and do jobs, but we cultivate good qualities in our mind. All the good qualities can be summarized into three, as we mentioned, dana, sila, and bhavana. Okay? By the power of the Triple Gem, the Buddha, Dhamma, and Sangha, we wish you have a very successful life and successful education life, and you'll be well, happy and peaceful. Thank you for your coming and participating in here and offering dana to the Mahasangha. Okay, thank you. Sadhavat Vasanavanta Pinnatuni. Adha dina visheshayenma mavarunge dinaya samaranamee avasthaveedi ape මේ ආත්ම භාවයේ අමල ඉන්නේ නැත්නම් තමගේ අමලාගේ ගුණ සිහිපත් කරලා අපි අමලාට මේ පින්කමෙන් ආශිර්වාද ප්‍රාර්ථනා කරමු. අපේ ජීවත් වෙන අමල හැම දෙනෙක්ම නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා, දිගාසිර ලබත්වා කියලා අපි සාදු කියලා ප්‍රාර්ථනා කරමු. ඒ වගේම අපේ මිය ගිහිපු අමල තාත්තලා ඉන්නවා නම් මේ ආත්ම භාවය විතරක් නෙවෙයි සසර අපි ආපු ගමන් මගේදී කල්ප ගණන් අතීත අමල තාත්තලා ඇතැමිට අපෙන් පින් බලාපොරොත්තු වෙනවා ඇති. අපිට කිර දීලා ආහාර පාන දීලා අපි උපෝෂණය කරපු අමල අප්‍රමාණ අමල තාත්තලා මේ සසර ගමනේදී ඉන්නවා. අනේ සියලු අමල තාත්තලා මේ පින දැක සුවපත් වෙත්වා, නිරොග් වෙත්වා, සුගතිගාමී වෙත්වා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරනවා. සෙනෙහවත් පින්තුනි, ස්වාමීන් වහන්සේලාට දානීය පූජා කිරීමෙන් අප ලැබෙන ප්‍රධානතම ආනිසංසයක් තමයි බුදුරජාණන් වහන්සේගේ දහම් පණිවිඩය අහන්නට අපට අවස්ථාව ලැබෙනවා. මේක තමයි අපි දානෙකින් ලබන ප්‍රධානතම ආනිසංසය. බොහෝ විට අපට හිතෙන්නේ අපේ වාර්ෂිකව හරි යම් කිසි දවසක දානයක් දීලා අපේ මියගිය ඥාතීන්ට පින් අනුමෝදන් කිරීම තමයි බොහෝ විට අපේ ආගමික ජීවිතයට පත්වලා තියෙන්නේ. එහෙම නැත්නම් අපට අපලයක් උපන්දනයක් වුණාම පිරිට් එකක් කියා ගන්න එක, බෝධි පූජා තියෙන එක, මේක තමයි අපේ බොහෝ දෙනෙක් ජීවිතේ වෙලා තියෙන. නමුත් වෙනසුනේ මීට වඩා අපට ඉහළ ජීවිතයක් තියෙනට ඕන. ඔබ රැකිනක්ෂා අධ්‍යාපනය ආදිය කරන විතරක් නෙවෙයි, ඊට වඩා ඉහළ ජීවිත අවබෝධයක්, ජීවිත යථාර්ථයක් අපේ ජීවිත තුළ තියෙනට ඕන. අපේ බුද්ධිය, අපේ නුවණ, අපේ ක්‍රියාකාරීත්වය ඉහළ මට්ටමකින් පවත්වා ගන්නට ඕන. අපේ සතුට, ජීවිතය, අපේ සැබෑ ජීවිතයක් ගත කරනවා නම් බුදුරජාණන් වහන්සේගේ දහමට අනුව ගත්තොතින් අපේ සතුට තමයි ජීවිතයේ ප්‍රධානතම අංගය බවට පත් වෙන්නේ. ඒ සතුට ලක්ෂණය තමයි සතුට දිනෙන් දින වැඩි වෙන්නට ඕන. බොහෝ විට අපිට කාලයක් යනකම් ජීවිතයේ සතුට වැඩි වෙනවා නේද? අපි පොඩි කාලේ ඉගෙන ගන්නකොට, විභාග පාස් වෙනකොට, උපාධි ගන්නකොට, රැකියා රක්ෂා ගන්නකොට, ගිහි වෙනතුන් හැටියට විවාහ වෙනකොට, දරුවෝ ලබනකොට සතුට ටිකෙන් ටික වැඩි වෙනවා. හැබැයි දරුවෝ ටිකක් ඉගෙනගෙන විශ්වවිද්‍යාලයට යෑමත් එක්ක දරුවෝ දැන් ගෙදර ඉන්න ටිකෙන් ටික අඩු වෙනවා. ඊට පස්සේ සතුට ටිකෙන් ටික අඩු වෙලා යනවා. ඊට පස්සේ වයසට යන යන තවත් ඥාතීන් දුරස් වෙනවා, හිටපු ඥාතීන්ත් මේ යනවා, ශරීරයත් දුර්වල වෙනවා, තමන් හොදකලා වෙනවා, අර කිමිච්ච සතුට අඩු වෙනවා ටිකෙන් ටික. මේක තමයි සාමාන්‍ය ගත කරන ජීවිතය. නමුත් බුදුහාඳුරගේ ශ්‍රාවකයන් විදියට, ඒ වගේම බුදුරජාණන් වහන්සේගේ දහම් පණිවිඩය අසපු ශ්‍රාවකයන් විදියට අපේ ජීවිතයේ සතුට අඩු වෙන්න බෑ පින්තුනි. අපි කොච්චර වයසට ගියත් අපේ හැරමිකෙන් යන දවසට උනත් ඒ සතුට එන්නේ නැම වැඩි වෙන සතුටක් එන්නට ඕන. අන්න එහෙමනම් තමයි ඇත්තටම අපේ ජීවිතය සාර්ථක ජීවිතයක් වන්නේ. අන්න ඒකට තමයි බුදුරජාණන් වහන්සේ අපට මඟ කියා දුන්නේ. ඉතින් ඒ බුදුරජාණන් වහන්සේගේ දහම් පණිවිඩය අපි ඊටාම මනමින් ශ්‍රවණය කරන්න ඕන. කන විතරක් නෙවෙයි, ඒ දහම් පණිවිඩය ගැන විශ්වාසය තියලා අපේ ජීවිතයේ දහම රැකීම ජීවිතයේ ප්‍රධානතම අංගය බවට පත් වෙන්නට ඕන. බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්ම කරුණු ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදන්න පුළුවන්. එකක් තමයි මේ ජීවිතයේ සාර්ථකව සතුටෙන් ගත කරලා බොහොම සහනදායී, සැනසිලිදායක ජීවිතයක් ගත කිරීම. අනිත් පැත්ත තමයි අපේ ආධ්‍යාත්මික ජීවිතය. මේ ජීවිතය සාර්ථක කරගෙන, පරලෝක ජීවිතය සුභදිගාමී කරගෙන, ඒ වගේම මේ නිවන් මාගේ ඉක්මනට ඉදිරියට ගමන් කිරීම. එතකොට මෙන්න මේ ගමන් මාග දෙක තමයි බුදුහාමුදුරුවෝ දේශනා කළේ. එතකොට මෙන්න මේ දෙකේ විහිදෙන, දෙපැත්ත විහිදෙන මූලික මූලයන් දෙකක් තියෙනවා, රූල්ස් දෙකක් තියෙනවා. එකක් තමයි සත්පුරුෂ ජීවිතයක් ගත කරනකොට තියෙන ප්‍රධානතම ගුණාංගය තමයි කලගුණ සැලකීමේ කියන ගුණය, ග්‍රැටිටියුඩ් කියන එක. මේක ඉතාම වැදගත් කාරණයක්. අනිත් පැත්තෙන් ආධ්‍යාත්මික ජීවිතයේ මූලික කාරණය තමයි ශ්‍රද්ධාව කියන කාරණය. බුදුරජාණන් වහන්සේගේ වචන වලින් කියනවා නම් මේ කලගුණ සැලකීම කියන එක ගැන කියනවා. කේවලාහේ සා භික්ඛවේ සත්පුරුෂ භූමේ යදිදං කතඤ්ඤුතා කතවේදී කියලා. All good qualities depend on gratitude කියලා. අපි ජීවිතේ යම්තාක් හොඳ දේවල් කරනවා නම් ඒ සියලුම හොඳ දේවල් වල පදනම කලගුණ සැලකීම කියලා. දෙවෙනි කාරණය තමයි ශ්‍රද්ධාව කියන කාරණය. ඒකත් ධර්මයේ දේශනා කරනවා සද්ධා මූලිකා සබ්බේති කුසල ධම්මා. All the wholesome activities depend on සද්ධා or confidence in what the Buddha taught. පින්නතුනි මෙන්න මේ දෙපැත්තට තමයි සම්පූර්ණම ධර්මග විහිදෙන. එක පැත්තකින් කලගුණ සැලකීම, අනිත් පැත්තෙන් ශ්‍රද්ධාව. අන්නේ කලගුණ සැලකීමේ මූලිකම ස්ටෙප් එක තමයි අම්මට තාත්තට සැලකෙන විදිය. අපි ජීවිතය කරන හැම හොඳ දෙයක්ම කලගුණ සැලකීම වුණත් ඒකෙන් අපට ප්‍රධානතම වශයෙන් බාහිර බලාගෙන තියෙන ලක්ෂණය තමයි අපි අම්මට තාත්තට සැලකන ආකාරය. බුදුහාමුදුරුවෝ දේශනා කළා ඇයි අපි අම්මට තාත්තට සැලකන්නේ? එකාතකින් කලගුණ සැලකීම, අනිත් පැත්තෙන් අපට ජීවිතයේ සතුට ලබන්න තියෙන ප්‍රධානතම කාරණයක් තමයි අපේ අම්ම තාත්ත සතුටින් තිබීම. බුදුහාමුදුරුවෝ දේශනා කරනවා සුඛහ මත්තේ යත ලෝකේ අතෝ පෙත්තේ යත සුඛහ කියලා. අම්මට සැලකනවා නම්, තාත්තට සැලකනවා නම් අන්න ඒක නා සැපත ලබන කෙනෙක් කියලා. ජීවිතයේ සතුට ලබන කෙනෙක් කියලා. අම්ම තාත්ත ඉන්න කාලේ පින්නොතින අප බොහෝ විට අපේ අම්ම තාත්ත ගැන මතක් වෙනවා. ඒ මතක් වෙනකොට අම්ම තාත්ත කරපු උදව්කමට මතක් වෙනවා. ඒ විතරක් නෙවෙයි, තමන් අම්මට තාත්තට මොකද කරේ කියන එක තමයි මතක් වෙනවා. ඇතැමෙන අම්ම තාත්ත ජීවත් වෙනටත් වඩා මතක් වෙන ඒවල මීග යට පස්සේ. තමන්ගේ අතින් මොකද කරන්න පුළුවන් වුණේ, කරන්න බැරි වුණේ කියන මේ දෙක මතක් වෙන බොහෝ විට. ඒ නිසා පිනතුනේ ඇත්තටම අම්මා තාත්තා ඉන්නවටත් වඩා අපට මතක් වෙන්නේ මේ ගියට පස්සේ. ඒ විතරක් නෙවෙයි අම්මා තාත්තා ඉන්නවටත් වඩා අපි සතුට වෙන්න ඕනේ මේ ගියට පස්සේ. දැන් සමහර අය මේ ගියට පස්සේ දුක් වෙනවනේ මුගර්ණේ. ඇත්තටම පිනතුනේ එහෙම වෙන්න බෑ. අම්මා තාත්තා මේ ගියට පස්සේ ඒගොල්ලන් ජීවත් වෙන කාලෙටත් වඩා අපට සතුටක් එන්නට ඕනේ. ඇයි ඒකට හේතුව? ඒ තමයි ඒ අය ජීවත් වෙන කාලේ අපි හොඳටම සැලකුවා කියලා තමන්ට හිතේ සතුටක් තියෙන්න ඕන. අනිත් දේ තමයි ඒ අයට අපි පින්කම් කරන අවස්ථාව දීලා ඒ අය මේ වෙලාවේ හොඳ සුගතියක ඒ අය ගත කරපු ජීවිතයට වඩා හොඳ ජීවිතයක් හොඳ ආත්ම භාවයක මේ මොහොතේ ජීවත් වෙන ඇතයි කියන විශ්වාසයක් සතුටක් තමන්ට තියෙන්න ඕන. ඒ විතරක් නෙවෙයි සැබෑ ලෙස අපි ධර්මයේ රකින්නවා නම් අපේ මේ ආත්ම භාවය අමතක විතරක් නෙවෙයි මේට කලින් ආත්ම භවවල අමල තාතලත් අපි සතුරු කරන්න ඕන. ඒ සඳහා තමයි ධර්මයේ පිළිපදින කියලා කියන්නේ. විශේෂයෙන්ම සිල්වත් ජීවිතයක් ගත කරනකොට අපේ මේට කලින් ආත්ම භවවල අමල තාතලත් සතුටු වෙනවා කියලා සඳහන් කළා. ඒ විතරක් නෙවෙයි පින්කම් කරනකොට අපි ආධ්‍යාත්මික ජීවිතයක් ගත කරනකොට අපේ කලින් ආත්ම භවවල අමල තාතලත් පින් බලාපොරොත්තු වෙන අය අපේ පින් අනුමෝදන් වෙනවා කියලා. දවසක් සරුවත් මහරහතන් වහන්සේ පින්නපාතේ වඩිනවා. පින්නපාතේ වඩිනකොට එක්තරා විලක් ළඟ, ලේක් එකක් ළඟ එක්තරා කාන්තාවක් ඉඳගෙන පුතේ පුතේ කියලා කතා කරනවා. ළඟ වෙලා බලනකොට මේ කෙනා අමනුෂ්‍ය කෙනෙක් ප්‍රේතියක්. මීට බුද්ධාන්තර කල්පයට කලින් සරුවත් හඳුර ගාම්මමි. තාමත් අර කුරුද්දට පුතේ පුතේ කියලා කතා කරනවා. ඇයි මේ සරුවත් හඳුරගේ පින් බලාපොරොත්තු වෙන්නේ? සරුවත් හාමුදුරුවෝ මේ ආම ගැන ලොකු අනුකම්පාවක් ඇති වෙලා උන්වහන්සේ පින්ඩ පාතේ කරගෙන ඇවිල්ලා ඒ දාහනය සංඝසතු කොට පූජා කරලා තමයි දාන පූජ කරලා මේ පින් ආමට අනුමෝදන් කළා. ඇත්තෙම සරුවත් හාමුදුරුවන්ගේ මේ ආත්ම භාවය අම්මා සරුවත් හාමුදුරුවෝ පිරණ පාන කොටත් හිටියා. සරුවත් හාමුදුරුවෝ අන්තිම පිරණ පානේ අම්මිනේ ගෙදරට ගිහලා අම්මා තමයි උපස්ථාන කළේ. අවුරුදු 100ක් ඉඳලා තේවනට තමයි. මොකද අම්ම හුඟක් නිරෝගීව හිටිය සාරි කියන බ්‍රාහ්මණී. ඉතින් මේ පින් අනුමෝදන් කළේ ගියාත් භාවය අම්මට. බලන් පිනතුනි මේ තරම් පිටිහක් වෙන්න පුළුවන් අපට අපි හරියට ධර්මයේ හැසිරෙනවා නම් අපි කලින් ආත්ම භවවල අම්මලා සුවපත් කිරීමේ හැකියාව අපට තියෙනවා. එනිසා මෙන්න මේ සත්පුරුෂ ජීවිතයේ කලමුණ සැලකීමෙන් ආරම්භ වෙලා අපි අපේ සමාජගත ජීවිතයේ වඩාත්ම සාර්ථකව ගත කරන්න ඕන සත්පුරුෂ ජීවිතයක් ගත කරන්න ඕන. අපි කොයිතරම් පිනතුනි මේ ලෝකෙට කෘතඥ වෙන්න ඕනද? අපි හිතල බැලුවොත් අද දවසේ අද උදෑසන අපට වතුර නාවන අපේ රෙස්ට් රූම් වලට අද මේ වෙනට අපේ රූපය කොහොමද? අද අපිට මේ පින්කම් කරන්න පුළුවන්ද? අපට අද මේ පාළ මේ වනේ ඉඳනේ උදේ වතුර ටික නාවන රෙස්ට් රූම් එකට අපේ රූපය ගැන අමුදේ හිතන දෙයක් නැහැ. Tamanටම තමන් එපා වෙලා බලන්නේ වතුර ටික අහපු නිසා තමයි අද අප මෙහෙම ලස්සනට මේ පින්කම කළේ. ඒ එක දෙයක් පින්නතුනි විදුලිය නාවන, ගෑස් ටික නාවන, කැම ටික නැත්නම් අපට මේ මොකුත්ම ජීවිතය කරගන්න බෑ. ඒ නිසා ආවම වශයෙන් පිනතුරු උදෑසන රෙස්ට් රූම් එකට ගිහිපු වෙලාවේ එක විනාඩි දෙකක් ඒගෙන සිහි කරන්න. Tamanta අද දවසේ මේ උදව් කරන හැම දෙනාම අපිට වතුර ටික දෙන, ගෑස් ටික, විදුලිය, අපිට ගමන් පහසුව දෙන, අපිට මේ තෙල ටික දෙන මේ හැම දෙනාම සුවපත්ත්වවා කියලා එක මොහොතක් සිහි කරන්න. මෙත් එක පින්නතුනි අපේ ලොකෝ ගුණයක් අපේ ජීවිත තුළ වැඩෙනවා. මේ ගුණය, මේ කලමුණ සැලකීමේ ගුණය අපේ ජීවිතවල වැඩෙන්නේ නැත්නම් පින්නතුනි අපට හුඟක් ඉගෙන කියා ගන්න පුළුවන්. ඉහළ රැකියා ගන්න පුළුවන්. නමුත් අපේ නියම සතුට, අපේ ජීවිතේ නියම සෞන්දර්යය ලස්සන විඳ ගන්න අපිට බෑ පින්නතුනි. අපේ ජීවිතේ සතුට, ලස්සන, දියුණුව තියෙන්නේ මෙන්න මේ ස්ථාන සියුම් දේ වුණත් මේ කලගුණ සැලකීමේ ගුණය අපේ ජීවිතය තුළ හෙලීමම ක්‍රියාත්මක කරන්න ඕන. දිනක් බුදුරජාණන් වහන්සේ ජීවමාන කාලයේ එක්තරා වයසක කෙනෙක් ආව පන්සලට. ඔහුගේ නම රාද කියලා. ඔහුගේ වයස අවුරුදු 120යි. නිකන් කෙනෙක් නෙවෙයි. හුඟක් වයසක කෙනෙක්. හැබැයි ඔහු නිරෝගී. මේ කෙනා මොන හරි කැම ටිකක් බලාපොරොත්තු වෙන පන්සලට ආවේ. බුදුරජාණන් වහන්සේත් මේ වෙලාවේ හිටියා. බුදුරජාණන් වහන්සේ අහනවා සාරිපුත්ත ඔබට මේ රාද යම් කිසි උදව්වක් හිම කළ දෙයිද කියලා. ඔව් ස්වාමීනි මට උදව්වක් කළ තියෙනවා. මම දවස් හතර දිනක් නිවසකට පින්න පාත ගිය පස්සාවේ මට පිටපාතේ බෙදන්න මිනිස්සු සූදානම් වෙන කලින් මේ අහිංගමනේ ගිහලා හිටියේ මෙයාට කෑම ටිකක් බෙදන්න ගෙදරයි ඉස්සරහට ආවා. ඒ වෙලාවේ මේ කෙනා මොහුට ලැබෙන තියෙන ආහාරය ඔහු නොගෙන මගේ පැත්තට අත දික් කළා ඒ කෑම ටික මට දෙන්න කියලා. පිටපාත යාම නිසා මෙන්න මේ උදව්ව මට කළා කියලා. ඉතින් බුදුරජාණන් වහන්සේ සඳහන් කරන සරුත් ආරවලට සාරිපුත් එහෙනම් ඔබට අවස්ථාවනේ දැන් මේ රාදෙට පිළිවෙන එක. රාදෙට උදව්වක් කරන්න කියලා. ඒ අවස්ථාවේ පින තුනේ බුදුහාඳුරන්ගේ මේ අදහස තේරුම් ගත්තා. සරුත් ආඳුරෝ. සරුත් ආඳුර මොකද කළේ? මේ රාදෙ වහන කරා. අවුරුදු 120යි. ඔබ විශ්වාස කරනද මේ අවුරුදු 120 කෙනා මහණල රහත් වුණා. ඔව් ඊටාම නිහතමානී කෙනෙක් වුණා. ඔහුගේ ලොකු ගුණයක් තිබෙන කෙනෙක්. ඔය පින්න පහත යනකොට අනිත් කලින් මහන වෙච්ච පොඩි හාමුදුරුවත් ඔක්කොම ඉස්සරහ යනවා. මේ හාමුදුරුව පස්සෙන්මයි යන්නේ රාධ හාමුදුරුව. රාධ හාමුදුරුවේ සෝනා මෙහෙණිය කියලා දෙන්නේ කී දේ බුදුරජාණන් වහන්සේගේ කාලේ මේ දෙන්නම අවුරුදු 120 මහන වෙච්චානේ. ඒ 120 මහන වෙච්ච දෙන්නම රහත් වුණා. දැන් ඔබට ඇදැමිට හිතෙන මම දැන් වයසයි මම දැන් ඉතින් භාවනා කරන්න තමාරුයි ප්‍රැක්ටිස් කරන්න අමාරුයි කියලා හිතෙනවනේ වයසට ගියාමනේ. මේ දෙන්නම අවුරුදු 120 මහන වෙලා රහත් වෙච්චානේ පින්නතුනි. එයගේ ලොකු පිනක් කුසලයක් තිබුණා. බුදුරජාණන් වහන්සේගෙන සම්මුගාන තරම් භාගයක් තිබුණායි. මා මේ කරුණ සඳහන් කළේ මේ කෘතවේ දිට්ඨිය කියන එක කොයිතරම් දුරට අපේ ජීවිතය තුළ විහිදලා යනවද කියලා. ඒ නිසා ඒකේ මූලික හරය තමයි අපේ අම්මකා තියෙනවා නම් හොඳට නැක බලා ගන්නට ඕන. අපි මව්වරුන්ගේ දිනේ විතරක් නෙවෙයි අපේ දවස් 365ම මව්වරුන්ගේ දිනේ, පියවරුන්ගේ දිනේ. අපි බෞද්ධයන්ට එහෙමයි. ඒ නිසා ඊයයට සැලකනකොට ඒ අපට ලොකු ආශිර්වාදයක් කරනවා නේ අපේ දරුවෝ බොහෝ කල් ජීවත් වෙන කියලා ඒ අපට සෙත් හදනවා. ඉතින් මේ ගුණවත් හැම දෙනෙක්ම තමගේ අමඩ තාත්තට හොඳට සලකන අය. ඒ නිසාම තමයි ඔබට මේ වගේ පින්කම් කරමින් සතුටින් සැන්සීමෙන් ඉන්නට අවස්ථාව ලැබිලා තියෙන්නේ. ඊළඟ කාරණේ පින්තුනේ ශ්‍රද්ධාව කියන කාරණේ. සද්ධා මූලික සද්දේක කුසල ධර්මා කියලා සඳහන් කළා. මේ ශ්‍රද්ධාවෙන් ආරම්භ වෙන ආධ්‍යාත්මික ගමන මග සීලෙන් පටන් අරගෙන සතර සතිපට්ඨානෙ ඔස්සේ සමාධි දර්ශනා වඩලා විද්‍යා විමුක්ති සාක්ෂාත් කිරීම දක්වා මේ ආධ්‍යාත්මික ගමන යන්නේ ශ්‍රද්ධාවත් එක්ක. ඒ ශ්‍රද්ධාවේ ඉහළම තැන තමයි අපේ මනස ගැන සිහියෙන් ඉඳීම. අපේ හිත ගැන සිහියෙන් ඉඳීම. මේ මොහොතේ තමන්ගේ හිතට වෙන්නේ මොකක්ද කියන කාරණේ. එතකොට ඇත්තටම අපේ ජීවිතය කියන්නේ පින්නතුනි මේ වර්තමාන මොහොත. වර්තමාන මොහොත කියලා කියන්නේ වෙන දෙයක් නෙවෙයි. මනංච පටිච්ච ධම්මේච උප්පජ්ජති මනෝවිඤ්ඤාණ කියන අවස්ථාව. මනසත් සිතිවිලි දෙක එකතු වීමෙන් හට ගන්නා වූ මනෝවිඤ්ඤාණ කියන අවස්ථාව තමයි ඇත්තටම අපේ ජීවිතය කියලා කියන්නේ. එහෙනම් රූපය කියන්නේ මොකද්ද? රූපය කියන්නේ පින්නතුණ ඇත්තටම වර්තමාන මොහතෙහි විපාකයක් විදියට අපේ ඇහැට කනට ආගියට පතිත වෙන. එහෙත් ඒක තේරුම් ගන්න අවස්ථාවේදී නිරුද්ධ වෙච්ච අවස්ථාවකයි අපි මේ මනෝවිඤ්ඤාණ ලෝකයෙන් තේරුම් ගන්න. අපේ සමස්ත ජීවිතයම කියන්නේ රූපේ නිරුද්ධ වෙච්ච තැනක මනෝවිඤ්ඤාණය කරන ගනුදෙනවා. එතකොට මෙන්න මෙතෙන් තමයි අවසාන වශයෙන් අපිට හිත තියන්න තියෙන්නේ. අපි ධර්මයේ තියෙන කමක් කළත්, පංචශීල සමාදන් වුණත්, පොඩ සිල් ගත්තත්, සමත භාවනාවක් වැඩුවත් අවසානම ප්‍රැක්ටිස් එක තමයි මෙන්න මේ පංචස්කන්ධයක් සහිත ලෝකය තුල ඉන්න අපි අවිද්‍යාවෙන් ඒ පංචස්කන්ධින් මිදලා මේ වෙලාවේ ක්‍රියාත්මක වන ස්කන්ධ හතර තේරුම් අරගෙන අන්න ස්කන්ධ හතරෙහි වේදනා සංඥා සංඛාර විඥාන කියන මේ ස්කන්ධ හතර මේ මොහොතේ හටගෙන මෙතනම නිරුද්ධ වෙනවා කියන මෙන්න මේ අවබෝධය තුල සිහිය නවන උපරිමයේ සපාර්ථාගෙන මෙන්න මේක තමයි ශ්‍රද්ධාව ආරම්භය අවසානයේ ප්‍රඥාමේක. ශ්‍රද්ධාවෙන් ආරම්භ වෙලා ඒක වීර්යයෙන් දිනු කරගෙන සතියෙන් තවත් සංවර්ධනය කරගෙන සමාධියෙන් ස්ථාවර කරගෙන ප්‍රඥාවෙන් වඩා තීන මට්ටමටපත් කිරීම. මෙන්න මේ ගමන් මාගේදී අපට තේන ඉතාම පැහැදිලි ධර්ම මාර්ගය තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගය කියලා කියන්නේ. මේ දර්ශනයට අපි ආව නම් අපේ සමස්ත ජීවිතෙම ක්‍රියාත්මක වන්නේ සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, වාචා, කම්මන්ත, ආජීව, වායාම, සති, සමාධි කියන මේ කාරණාට. පින්නතුනි අපි මෙවැනි කාලයක ඉපදිලා අප අපේ ජීවිතෙන් ලබන වටිනාම දේ තමයි, අගනාම දේ තමයි මෙන්න මේ ශ්‍රද්ධාවෙන් ඇතුළු වෙන ආර්ය අෂ්ටාංගික මාර්ගය. අපේ ජීවිතයේ හරියට ලස්සන කාපට් එකක් උඩ තිබ වගේ, රෙඩ් කාපට් එකක් උඩ තිබ වගේ අපට පොඩ්ඩක් අතිහරින්න හෙල්ලෙන්න බෑ ඊට පස්සේ. හෙල්ලෙන්න අවශ්‍යත් නෑ වෙනතන. හෙල්ලුණා කියන්නේ කාපට් එකෙන් අයින් වුණා කියන්නේ කටුගොඩේ මඩගොඩේ යනවා කියන්නේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ කියන්නේ අපට හරියට අපේ කටෝ කැලවල්වල මඩගොඩවල්වල යන අපේ ගමන එයින් වළක්වලා ලස්සන රෙඩ් කාපට් එකක් උඩ, গোল্ডන් කාපට් එකක් උඩ අපේ ජීවිතයේ ගමන් මඟ තිබවගේ. සමාධිය ඇති වෙච්ච ගමන් සම්මා සංකල්ප මෛත්‍රිය හැඩගන්නේ. සම්මා වාචා කම්මන්ත සීලය රකින්නවා. සම්මා ජීවේ පැකියව ධර්මික වෙනවා. සම්මා වායාමේ යහපත් උත්සාහයේ සම්මා සතිය මයින්ඩ්ෆුල්නස් එක සම්මා සමාධිය සංසරේෂණය. මෙන්න මේ අංගයට තමයි අපේ ජීවිතය වෙන්නේ. අපි මොනව කරත් උදි අවදි වෙච්ච මොහොතේ පටන් රාත්‍රියේ නිින්දට යනකන් තමන් මොනව කළත් රැකියාවට ගියත්, දරුවෝ ඉස්කෝලේ අරන් ගියත්, කෑම ටික යුවත්, ගෙදර සුද්ධ පවිත්‍ර කරත්, කොණ්ඩේ පීරුවත් මොනව කළත් මෙන්න මේ කාරණාටත් එක්ක අපේ ජීවිතය. මේ කාරණාට කියන්නේ the 8 steps of happiness. The noble eightfold path is the 8 steps of happiness. සතුට ලබන මාවතේ පියවරට මේක. ඒ නිසා මෙන්න මේ අට ගැන පින්නතුනේ පුළුවන් තරම් අවබෝධය ඇති කරගන්න. මේ අට තුලම තමන්ගේ ජීවිතය උපරිම ලෙස පාත්‍රා ගන්න උත්සාහ කරනවා. ඇතන පින්නතුනේ හරියට සම්මාදිත ලැබුණා නම් මේ කාරණා අටට තමන් අනිවාර්යෙන් වෙනවා. මේ කාරණා අට තුල ඉන්න එක තමයි උජුකෝ නාම සෝමග්ගෝ අබේහා නාම සාදිසා කියන්නේ ජීවිතයේ ඍජු මාර්ගය. ඊටාම සතුටෙන් ඉන්න තියෙන සැනසිලි දායක මාර්ගය මේක. මේක තමයි අපි කියන්නේ ඩීසන්ට් පිට ජීවත් වෙනවා කියලා. සමහරකට අපි කියන්නේ හරි ඩීසන්ට් කියලා නේද? හොඳට ඇඳලා කොණ්ඩේ ලස්සනට පීරලා හොඳට කෙලින් යනවා නම් අපි කියනවා ඔයා හරි ඩීසන්ට් කියලා නේද? ඒ සාමාන්‍ය ලෝකේ කියන ඩීසන්ට් තමයි. නමුත් බුදුදහමේ කියන ඩීසන්ට් තමයි තමයි කොහොමද? එයා පුදු ගැහෙල ගියක් තමන්නේ. කුජුත්තරා කියන්නේ බුදුහමරෙන් කලින් කුජුත්තරා. එතර ලස්සන කියන්නේ නේ පුදු උත්තරාව. ඇය 500ක් ශ්‍රාවිකවන්ට බණ කියපු කෙනෙක්. කාන්තා ලෝකේ අභිමානීය කුජ්ජතරව කුජ්ජතර යන අන්ද මාතාව එයා කුදු කෙනෙක්. බුදුහාම දේශනා කරන කාන්තාවන්ගේ පරමාදර්ශය කුජ්ජතරව කියලා. එයා අනාගාමි කෙනෙක්, නිකන් කෙනෙක් නෙවෙයි. ඉතින් ඩීසන් පිට ජීවත් වෙනවා කියන්නේ මෙන්න මේ කරුණ වටත් එක ජීවත් වෙන එක. අපට ලෝකෙන් නිඳා අපහස ලබන්න වෙන්නේ නැහැ. කෙනෙක් බනින්න පුළුවන්, නමුත් ඒ නිඳා අපට අපි ගන්න තමන්ගේ කියලා. ඒ වගේම තමන්ගෙන් අනිත්‍යයට දැනගෙන කිසිසේත් සිතින්වත්, කයින්වත්, වචනෙන්වත් වරදක් සිද්ධ වෙන්නේ නැහැ. ඒ නිසා තමන්ගෙන් අනිත්‍යයට අයහපතක් වෙන්නේත් නැහැ. අනිත්‍යයෙන් තමන්ට අයහපතක් වෙන්නේත් නැහැ. අනිත්‍යයෙන් වරදවා තමන්ට අයහපතක් කළත් ඒ අයහපත තමන්ගේ විදියට තමන් ගන්නෙ නැහැ. තමන් බාරගත්තොත් තමයි ඒක තමන්ට දුකක් වෙන්නේ. ඉතින් ඒ නිසා තමන් බාර නොගන්න විදියට තමන් සම්මා සතියෙන්, සම්මා සමාධියෙන් උපරිම ලෙස ඉන්නකොට බාහිර කිසිම කෙනෙකුට ඔබට දුක දෙන්න බෑ. ඔබගේ භෞතික ශරීරයට යම් හානියක් කරන්න පුළුවන්. නමුත් ඔබේ හිතට හානියක් කරන්නේ නැහැ. ඔබේ හිත ලස්සන මලක් වගේ, ලස්සන නිලුම් මලක් වගේ, නිශ්චල විලක් වගේ අපට අපේ හිත තියාගන්න පුළුවන්. ඒ නිසා ඔබ හුඟම සතුටට පත් වෙන්න වය වෙනවා. ඔබ ලස්සන පින්කමක් කළේ හැමදේම ඉතාම ලස්සනට පිළිවෙලට සිද්ධ වුණා. ඉතින් ඒ පින්කම ඉතාම ලස්සනට සිද්ධ කරන් ලැබුණේ අපේ මේ ස්වාමීන් වහන්සේලා වැඩම කරවීම. එනිසා ඔබගේ යහළු ඉහළියන් ඥාතින් හැම දිනක ඔබට උදව් කළා. එනිසා තමයි පින්කම ඉතාම ලස්සනට සිද්ධ වුණේ. එනිසා ඔබ අපි හැම දිනාටම ආශිර්වාද කරනවා. මේ පින්කම ලස්සනට සිද්ධ කරන්න මේ නිවසට ඇවිල්ලා දානෝපකරණ සකස් කරගෙන ඇවිදilla වායු විනෝණයට උදව් උපකාර කරලා පින්කම ඉතාම අලංකාරවත් සිද්ධ කරන්නට හැම දිනක උදව් උපකාර කළා. ඉතින් මේ පින්කම ගැන හිතලා බොහෝ දිනක් බොහොම සතුටටපත් වෙන කුණ ලස්සන පින්කම මේ කළේ. එනිසා ඊළඟ දවසේ පින්කමක් කරනකම්ම මේ පින්කම ගැන හිත හිත සතුටු වෙන්න. අද පින්කම ඉතාම ලස්සනට සාර්ථකව බොහොම අලංකාරවත් සිද්ධ කළා කියලා. ඉතින් මේ සිද්ධ කරගත් සියලු පින්කම ආනිසංසයෙන් අද විශේෂයෙන් සිහිපත් කරන මීට වසරකට කලින් මියගිය ඩී.සී. විජේරත්න ආදරණීය පියතුමා ඇතුළු යම්තා ඔබ නමින් මියගොස් අමල තාත්තට ඇතුළු ඥාතින් වෙත්නම් ඒ සියලු දෙනා මේ පින දැක සුවපත් වෙත්වා, සුගතිගාමී වෙත්වා කියන ප්‍රාර්ථනාවෙන් අපි පෙන් වඩමින් ගාථාව කියලා පුණ්‍යානුමෝදනා කරමු. ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු යථාවාරි වහා පුරා පරිපූරෙන්ති සාගරං ඒවමේව හිතෝ ලිංගං තේතානං උපකප්පති ඔන්න මේ උදකං වට්ටං යථා නින්නම් ප්‍රවත්තති ඒවමේව හිතෝ ලිංගං තේතානං උපකප්පති. සස්තරගත් මේ සියලු පින් කමල බලයෙන් සුජීවත්ව සිටින ඉදාබර මෑණියන් ශ්‍රියානි විජේරත්න මාතාව ඇතුළු මේ පින්තුන් නමින් සුජීවත්ව ජීවත් වෙන තමන්ගේ ආමල තාත්තල ඉන්නව නම් ඥාතින් වෙත්නම්ගේ හැම දිනාටම ආශිර්වාදයක් පිණිස මේ පින් හේතු වේවා. මේ පින් දෙවියන්ට අනුමෝදන්ව ඒ හැම දිනකටම දෙවියන්ගේ දැහැම රැකවරණේ ආශිර්වාදය සලසා දෙත්වා කියන ප්‍රාර්ථනාවෙන් අපි දෙවියන්ටත් පුණ්‍ය ආනුමෝදනා කරමු. එත්තාවචාච අම්හේහි සම්බතං පුඤ්ඤ සම්පතං සම්මේ දේවා අනුමෝදන්තු සම්බ සම්පන්ති සෙන්දි. එත්තාවචාච අම්හේහි සම්බතං පුඤ්ඤ සම්පතං සම්මේ දේවා අනුමෝදන්තු සම්බ සම්පත්ති සෙන්දි. එත්තාවතාච අම්මේහි සම්බතං පුඤ්ඤ සම්පතං සම්මේ දේවා අනුමෝදන්තු සම්බ සම්පන්ති සෙන්දියා. හොඳයි පින්තුනි, හැම දිනෙක මේ වගේ සඳුරට පත් ගන්න අද දින මේ නිවසේ සිදු කරන්න බලාපොරොත්තු වන දානමය පින්කම බලාපොරොත්තු වනටත් වඩා හොඳින් ඉතාම ලස්සනට සිදු කර ගන්න ලැබුණා කියලා ඒ කමට සහභාගී ඔබ හැම දෙනෙක්මත් කල්පනා කරන්න ඔබේම නිවසේ ඔබේ ආමතාත්ත වෙනුවෙන් ඔබේම දෑතින් කලා ඔබේ කමක් සේ කියලා හිතලා බොහොමත්ම සතුටටපත් වන්න රැස් කරගත් මේ උතුම් කුසල දහමල් හේතුවෙන් පින්තුනි හැම දිනාටම මෙලොව වශයෙන් දුක් නිරෝගී සම්පත්තිය කිර ජීවනයේ සැලසේවා. ජීවත් වෙන කාලයේ වැඩ වඩාත්ම සතුටෙන් ජීවත් වන්නට මේ පින්කමක් ආශිර්වාදයක් වේවා. සතර ජීවිත සුවපත්ව ප්‍රාර්ථනානුකූලව උතුම් වූ නිවන් සුවයත් සැලසේවා කියලා ප්‍රාර්ථනා කරමු. අභිවාදන සීලෙස්ස නිච්ඡං වන්දාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පන්ති සග්ග සම්පත්ති අතෝ නිබ්බාන සම්පන්ති ඉමිනාතේ සමිජ්ජතෝ.